කියලා කියන නමුත් හිමිනවා. ඕකයි හැමදාම කරන්නේ. නමුත් නොතෙමේ ඉන්නනම් වහලේ හිල්වෙච්ච තැන වහන්න ඕනේ. හිල්වෙච්ච තැන වහන්න ඕනේ කියලා මේ වහලේ වහන්න ඕනේ හොයන්න ඕනේ. ඒක වහන්න ඉස්සෙල්ලා කොතනද හිල්ලලා තියෙන්නේ කියනක හොයන්න වෙනවා. නේද? ඒ වගේ දුක නැති වෙන ඉස්සෙල්ලා දුක ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. අපේ ජීවිතේ දුක එන්නේ කොහොමද කියලා බලන්න. ඒක මම බොහෝම සරල උපමාවකින් කියන්න. ඈ චතුරාර්ය සත්‍යය අපි අහලා තියෙන දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගයේ වචන ටික ඔක්කොම ටික දන්නවනේ අපි. දන්නවා. එඳ වචන වලයි කියන්න දෙයක් නැහැ. අර්ථය නැත්තේ අපේ ජීවිතේ. මං උපමාවකින් කියනවා. මේ උපමාව කිව්වහම ටිකක් තේරෙයි. මෝඩ බවව තේරෙයි. නැත්තම් ඒක තේරෙන්නේ නැහැ. මේ පින්වතුන් ගාව තියනවා කියලා හිතන්න, මේගොල්ලන්ට හම්බුණා කියලා හිතන්න, වටිනා මැණික කෝටි ගණනක් විතර වටිනවා දැන් මේ මැණික. ඔන්න මැණිකක් කියලා දකින්නකොට වටිනාකමක් එනවා අපිට. දැන් වටිනාකම තියෙනවා කෝටි ගණනක්. දැන් කෝටි ගණනක වටිනා මැණිකක් හම්බුනහම මේකට කැමැත්ත ඇති කරගන්න ඕනේ නැහැ. ඇති වෙනවා. වටිනාකමක් දැක්කහම ඉබේම මේකට කැමති. කවුරුත් කැමති නැද්ද කෝටි ගන්නක් වටිනා මැණිකක් හම්බුනහම මේකට කැමති වෙන්නේ නැද්ද? කැමති. උන දැන් කැමති වුනහම ඒක අපි උරුම කරගන්නවා, මගේ කරගන්නවා. කාටවත් දෙන්නවට කාටවත් දෙන්න තව කවුරුත් ගන්නවට කැමති නැහැ. ඒක මගේ කරගන්නවා. මේ කැමැත්තට කියන තණ්හාව තණ්හාපත්‍ය උපාදාන. මගේ කරගන්න දෙඩිය ගන්නවා. ගත්තාම මගේ වෙච්ච දෙහම වහම දැඩි මසුරුකම් ඇති වෙනවා. අනුන්ගේ එකකට තියෙන කැමැත්තට වඩා බලවත් කැමැත්ත. මසුරුකම යෙදුනහම දැන් අපි මේක ආරක්ෂා කරනවා. දැන් ගෙනල්ලා කබඩ් එකක් දානවා. දැම්මම නෑ හොරෙක්වත් තන්නොත් කෙලින්ම කබඩ් එකක වගේ තැනක් තමයි අරින්නේ. දැන් හිතමයි කියන්නේ. එපාර ඒකෙන් අරගෙන දැන් ඉතින් මෙට්ටියට හංගයි. දැන් මෙට්ටියටත් බලන්න පුළුවන්. ඔය උපාසකම්ලන මිරිස් මුට්ටි වලත් හංගනවා ගෙවල් වල. තෙන් තෙන් වල හාල් එකෙත් හංගනවා. ඔය වගේ. ඉතින් ඔහොම දැන් ගේ ඉඩ මදි හංගන්න. එහෙම වෙනවනේ. වෙන්නේ නැද්ද? වෙනා වෙනවා. එතකොට දැන් මේක රකින්න gedara metara watana wastuwak tibunoth hakiyawa athi mattamata tuwakwa ganna puluwan kiyana tuwakwak langa tiya gannawa. කඩුවක් කිනසක් ගන්න පුළුවන් කෙනා කඩුවක් කිනසක් ළඟ තියා ගන්නවා. එහෙම නැති කෙනා ලීයක් පොල්ලක් දණ්ඩක් හරි ළඟ තියා ගන්නවා. දැන් මේ මැණික ගන්න කවුරු හරි ආවොත් තුවක්කුව තියෙන කෙනා වෙඩි තියන්නේ නැද්ද? වෙඩි තියනවා. කඩු කේසෙ තියෙන කෙනා කපන්නේ කොටන්නේ නැද්ද? කොටනවා. ලීයක් පොල්ලක් තියෙන කෙනා ගහන්නේ නැද්ද? ගහනවා. දැන් බලන්න පුද්ගලයා රළු වෙලා තියෙන්නේ, පරුෂ වෙලා තියෙන්නේ, දැඩි වෙලා තියෙන්නේ ඉබේම. නරක වචන, අපුරු වචන කියලා බැනලා මේක බේර ගන්න පුළුවන් බයි නැද්ද? බැනලායි වේර ගන්නවා. ඔන්න දැන් මේව දැන් ඉබේම වෙලා දැක්කේ මැණිකක් කියලා විතරයි. වටිනාකමාවේ ඉබේමයි, වටිනවා වුණාම කැමැත්තාවේ ඉබේමයි, කැමති වුණාම ඒක මගේ උනේ ඉබේමයි, මගේ වුණාම ඒක ආරක්ෂා කරන්න මට්ටමට ආවේ ඉබේමයි, ආරක්ෂා කරන්න වුණාම දඬු මුගුරු ගන්න උනේ ඉබේමයි. දායි දඬු මුගුරු අරගෙන යමක් ආරක්ෂා කරන පුද්ගලයා රළු වෙලා තියෙන ඉබේමයි දැන්. මේව වෙලා ඔය ලස්සනට බුදුහාමුදුරුවෝ ටික පෙන්වනවා. දීඝනිකායේ තියෙන මහා නිදාන කියලා සූත්‍රය මේ මම මේ පෙන්වන පෙළ ඔහොමම තියෙනවා. මහා නිදාන කියන සූත්‍රය ඒක බලන්න. එතකොට එකම වේදනාව නිසා මෙලොවත් දුක් විඳින හැටි, පරලොවත් දුක් විඳින හැටි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් තාතෝ කියන වචන, නපුරු වචන, නරක වචන කතා කරන හැටි දින තන දක්වා මොනවාද අහළු වෙලා. දැන් මේ තරම් රකින්න වටිනාකම රකින්න මේ මැණික නැති වුණොත් මක් වෙයිද? දුකක් එන්නේ නැද්ද? එනවා. පපුවේ අද්ග ගහනන මට්ටමේ දුකක් එන්නේ නැති වෙයිද? එයි. සිහි නැති වෙන කලන්තය හැදෙන බවට පත් වෙන්නේ නැති වෙයිද? වෙයි. ඈ වටිනාකමේ හැටියට එනවා. ඔන්න දැන් රකින්න දේ මෙලොවම නැති වුණොත් ඒකත් මහා දුකක්. මේක රකින්නත් වෙහසක් දරනවා. නිදහසේ කෑම කන්න බෑ, නිදහසේ ගමනක් බිමනක් යන්න බෑ, නිදහසේ නිදා ගන්න බෑ, නිදහසේ කෙනෙක්ව ඇසුරු කරන්න බෑ. අල්ලපු ගෙදර කෙනා අවශ්‍යයි, එයාට යන්න දෙන්නේ නැහැ කාමරේ පැත්තට. ඒ වගේ හැම සැක ඒ දුක පැත්තකින් තබන්න. දැන් මේ ගොඩාක් ආසාවෙන් රකින්න දේ තිබුණොත් නැති වුණොත් මෙලොවම දුකයි, තිබුණොත් මේ දේ තියෙද්දි තමයි මැරෙන්න වෙනවා. එතකොට මේ තරම් වටිනා දෙයකට ආසාවෙන් මැරුණාම

දැන් මේ වීදුරුගල නැතිවීමෙන් පපුව අද්ගගහ විලාප දෙන දුකක් එයිද අපිට? නෑ. තිබීම නිසා පෙරේතෙක් වෙයිද? නෑ. එහෙනම් බලන්න හොඳට එකම වස්තුව වීදුරුගල හැටියට දකින්න බැරි වෙලා වෙන කෙනෙක් බොරුවට අපිට රවට්ටලා මැණිකක් කියලා දුන්නේ. මැණිකක් කියලා බලපු කම නිසා වීදුරුගල මැණිකක් කියලා දැකපු කම නිසා දුක කියන තැන දක්වාම ගලාගෙන ඇවිල්ලා ඉබේම. වීදුරුගල හැටියට දැක්කහම ඇත්ත ඇති හැටිය ඉබේම දුක කියන එකෙන් නිදහස් වෙලා අපි. නේ? එතකොට දැන් අපිට අපි දැක්කා වර්ධවා දැක්කහම වෙච්ච දේ නිවර්දිව දැක්කහම විදුරුගල කැට දැක්කහම දුක නැති වෙච්ච හැටි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මෙන්න මේ ටික. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ලෝකයාට මේ ලෝකේ දැන් මැණික් වගේ වටිනාකමක් තියෙනවා. මේ මම, මේ දුව, මේ පුතා, මේ දේපොළ වස්තුව හරක බණ කළ දැන් මේ බොහෝම වටිනාකමෙන් දකින්නේ ලෝකේ. දැන් වටිනාකම නිසා තණ්හාව කියන එක ඇති වෙලා තියෙන මේ හැම දෙයකටම ඉබේම. තණ්හාව නිසා ආරක්ෂා මේ මගේ වෙලා තියෙන ඉබේම. මගේ කරගත්ත දේ ආරක්ෂා කරන්න ඉබේම. දැන් ආරක්ෂා කරන දඬු මුගුරු පොළු ගන්නේ නැද්ද? ගන්නවා. දැන් අපි රළු වෙලා තියෙන්නේ දැඩි පරුෂ වෙලා තියෙන ඉබේම. දැන් උන්න ඔහොම යමක් අපේ ජීවිතේ රකින්නවා නම් දඬු මුගුරු අරගෙන මේ දේ ඇති බව නිසා හෝ නැති බව නිසා කියන දෙකෙම දුක් විඳින්න වෙනවා. ඒ වගේ බොහොම ආශාවෙන් රකින්න නම් මේක දකින්න මේක නැති වුණොත් මෙලොවම දුක් විඳින්න වෙනවා. මේක තිබුණොත් පරලොව දුක් විඳින්න වෙනවා මේ ශරීරේ. දැන් මේ දුකට අපි මේ එහෙනම් දුකට නේද තණ්හා කරන්න කියලා අපි දන්නේ. අපි ආසයි සල්ලි වලට. සල්ලි කියන්නේ දුකක් කියලා අපි දන්නේ. පළඟැටියා වගේ. අපි ආසයි මේ ජීවිතේට. ජීවිතේ කියන දුක කියලා දන්නේ. ඉතින්ද මෙතනින් හොන්න එක දෙයක් හිතා ගන්න. අපේ දැක්ම මේ විදිහට තියෙද්දි මැණිකක් කියලා දකෙද්දි අපිට කවදාවත් දුක කියන එක නැති කරන වෙන ක්‍රම නැහැ. අනිවාර්යෙන් මේ දුක විඳින්න වෙනවාමයි. මොකද දුක කියන එක එන සිද්ධියක් තියෙනවා. ඒකයි තණ්හාව නිසා දුක එනවායි කියලා බුදුහන්තර පෙන්වුවේ ඔය නිසායි. දුකට හේතුව තණ්හාව කියලා පෙන්වුවේ මොකද මේ ළඟම කරුණ පෙන්වන්නේ. අපි නිකම්ට කියමු මැණික ඇති බව නිසා හෝ නැති බව නිසා දුකක් වෙනවනේ. මේ දුකට හේතුව මේ මැණිකට තියෙන කැමැත්තනේ තණ්හාව. මේ තණ්හාව නැති වුණොත් මේ දුක නැති වෙනවා. මැණික තිබුණත් නොතිබුණත් අපිට එන දුක නැති වෙනවා. තණ්හාව නැති වුණොත් මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ දුක නැති කරන මඟ කියලා සම්මා දිට්ඨිය කියලා පෙන්නේ. එහෙනම් මෙතන තණ්හාව ඇති උනේ මැණිකක් කියලා දැකපු එකනේ. එහෙනම් සම්මා දිට්ඨි වීදුරුගලක් කියලා දකින්න. නිවැරදිව දකින්න. දකිනකොට තණ්හාව නැති වෙනවා, තණ්හාව නැති වෙනවා, දුක නැති වෙනවා කියලා ඒකයි මාර්ගය එතනින් පැනවේ. ඈ ඒ වගේ දැන් අපිට බුදුහාමුදුරුවෝ දැක්කා මේ ලෝකයට මේක මැණික් වගේ නিত্য සැප ආත්ම කියලායි පේන්නේ. පේන හින්දායි කැමැත්ත. ඒ හින්දායි මගේ කරගෙන තියෙන්නේ. ඒ හින්දායි ආරක්ෂා කරන්නේ. ඒ හින්දායි දඬු මුගුරු ගන්න. ඒ නිසායි දුක ගලාගෙන එන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අර වීදුරු ගලක් බව පෙන්වපු වෙළඳ මහත්තයාගේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්. මේක දකින්න සම්මා දිට්ටි. දුක් උදේ දුක හැටියට, අනිත්‍ය උදේ අනිත්‍ය හැටියට, අනාත්ම උදේ අනාත්ම හැටියට දකින්න සම්මා දිට්ටි. නිවැරදි දැකීම. වැරදි දැකීම හා නිවැරදි දැකීම කියලා කියන්නේ මොකක්ද? මහ කළු ගලක් අරගෙන අපි වතුරකට දානවා. දැන් මම මොකද වෙන්නේ මේ ගල? යට යනවා. එක්කෙනෙක් මේ ගල යට යන්නේ නැහැ, උඩ පා වෙනවා. යට නොයාවා උඩ පාවෙවා කියලා ප්‍රාර්ථනාවකුත් දැක්මකුත් තියෙනවා. කෙනෙක් මේ ගල යට යන්නේ නැහැ, උඩ පාවෙන්නේ නැහැ, යට යනවා. උඩ පාවෙන්න එපා යට යාවා කියලා හිතනවා. දැක්මකුත් ප්‍රාර්ථනාවකුත් තියෙනවා. දැන් එකම සිද්ධි ආරම්භයක් කෙනෙකු ප්‍රාර්ථනා දෙකක් තියෙනවා. දැන් හොඳට බලන්න